හොඳයි, සාදු කරප පාත්වන්න. සාදු සාදු සාදු ලෝකයේ දෙස බලන විට ඊටම පැහැදිලි කාරණාවක් තියෙනවා. අද ලෝකයේ යම් ක්ෂේත්‍රයක ඉදිරියට යනකොට අපි ගැන අපේ හැම පැත්තක්ම බලනවා. මොකද අද ලෝකයේ දක්ෂම ඉදිරිපත් වෙන කාලය. ඒ නිසා අපට අපි හැම දිනකටම අපේ දක්ෂතා ඉහළම මට්ටමේ තියාගන්න වෙනවා. එහෙම නැතිවෙගත්තොත් මොකද? අපට වඩා දක්ෂකම ගන්නවා. ඔබ ඒ නිසා හැම වෙලාවෙම තමන්ගේ ක්වොලිටිස් ටික ඉහළම මට්ටමේ මේන්ටේන් කරන්න ඕන. ඒක තමයි ලෝකයක්. මොකද ලෝකේ දක්ෂතා තියන අය ක්වොලිටිස් තියන ඕනතර ලෝකෙව. ඒවට ඉහළම ඉල්ලුමක් ඉහළම වටිනාකමක් තියෙනවා. ඒ නිසා ඔබ හැම තැනදීම හැම මොහොතෙදීම ඔබ කුඩා වුණත් ඔබ වයසින් වැඩි වුණත් ඔබ ඉහෙරින්ම ඔබ ළඟේ ගුණාංගේ තියෙනට ඕන. මේක හොඳට මතක තියාගන්න. අද ලෝකයේ දුවේ පුතේ ඉස්සරවගේ නෙවෙයි. අද ලෝකයේ දක්ෂයන් රස එකට හරින් කර තරඟ වදින මොහොතක් මේක. අද වයස එච්චර බලන්නේ නැහැ. අද කොයි රටෙන් ආවද කියලා බලන්නේ නැහැ. රූපේ ලස්සනද නැද්ද කියලා බලන්නේ නැහැ. කටහඬ මිහිරිද නැද්ද කියලා බලන්නේ නැහැ. බලන්නේ ප්‍රධාන වශයෙන් කාරණා දෙකයි. එකක් තමයි වගකීම කියන කාරණා. වගකීම සහ වගවීම කියන කාරණා. ඊළඟ කාරණේ තමයි කැපවීම කියන එක. කැපවීම කියන එක. ඔබට ප්‍රශ්න පත්‍රයේ ලකුණු හුඟක් ලැබුණා කියලා ඔබ කවුරුත් දන්නේ නැහැ දැන්. ඊතර වගේ නෙමෙයි දැන්. ඊට වඩා දක්ෂතා රැසක් තියෙන අය සමාජයේ ඉන්නවා. ලංකාවේදී නම් එහෙම ඉතින් ඇඳුම් කාට යන පුළුවන්. නමුත් දුවේ පුතේ ලෝකෙට ගියහම ඔබට එහෙම chance ලැබෙන්නේ නැහැ. ඔබ හැම තැනදීම හැම දවසකදීම ඔබේ ගුණාංග ටික ඔබ ඉහළ මට්ටමේ පවත්වා ගන්නට ඕන. ඒ වුණොත් ඔබට ඕනෑම කුඩා වයසකදී ඔබට ලෝක ඉහළට යන්න පුළුවන්. අප තෝරාගත්තු ගාථාව බාහු සත්‍යංච සිප්පංච විනයෝච සුසික්කිතෝ සුභාසිතාජ ආවාචා ඒතම් මංගලමුත්තම. බාහු සත්‍යංච බොහෝ ශිල්ප ශාස්ත්‍ර දන්නා බව විනයෝච සුසික්කිතෝ විනයවත් බව මනාවෝ සික්සනි. සුභාසිතාජ ආවාචා යහපත් වචන මෙන්න මේ දේවල් මංගලං උතුම් මංගල කාරණේ. මංගල කාරණා කියන්නේ මොකද්ද? තමන්ට බොහෝ කාලයක් සතුට සැනසීම යහපත ගෙන දෙන කාරණා. අද ලෝකයේ කාතකින් ශාස්ත්‍රයන් ඉගෙන ගන්නට ඕන. එක එක ශාස්ත්‍ර තියෙනවනේ. ජීව විද්‍යාව වෙන්න පුළුවන්, මනෝ විද්‍යාව වෙන්න පුළුවන්, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව මේ වගේ දේවල් ශිල්ප ශාස්ත්‍ර. ඒ වගේම වෘත්තීය මේ කුසලතා තියෙනවා. අපේ ශරීරය මෙහෙවල කරන විශේෂ කුසලතා. ඒක යම් සිදයක් නිර්මාණය කරන හැකියාවක් වෙන්න පුළුවන්, අලුත් දේවල් සොයා ගැනීමක් වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඊළඟට තවත් වැදගත්ම දේක් තමයි භාෂා කුසලතාවය කියන එක. ලැන්ග්වේජ් ස්කිල්. ඒක කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි verbal languages, අනිත් එක non-verbal languages. වාචික භාෂා සහ අවාච්‍ය භාෂා කියලා දෙකක් තියෙනවා. වාචික භාෂා කියලා කියන්නේ මොනවද? වචනෙන් කතා කරන භාෂා. ෆ්‍රෙන්ච් වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වෙන්න පුළුවන්, ජර්මන් වෙන්න පුළුවන්, කටින් කතා කරන වචන තියෙන. ඒවට කියන verbal languages කියලා. දෙවෙනි එක තමයි non-verbal languages. ඒ මොනවද? ඒ තමයි සංඥා භාෂා කියන්නේ. සයින් ලැන්ග්වේජ් එක. අද ලෝකෙ ඉන්නම විශ්වවිද්‍යාල තියෙනවා බිහිරි අයට කතා කරන්න බැරි අයට සයින් ලැන්ග්වේජ් එකෙන් සංඥා භාෂාවෙන් ඉහළම උපාධි ගන්න පුළුවන්. ඇමරිකාවේ වොෂින්ටන් DC වල තියෙනවා බිහිරි අයගේ විශ්වවිද්‍යාලය. එයාට උපාධි ප්‍රථම උපාධිය ඉඳන් එයාට ආචාර්ය ડોක්ටරේට් එක දක්වාම ඉගෙන ගන්න පුළුවන් සයින් ලැන්ග්වේජ් එකෙන්. ඕනෑම සිහුම් සංකල්පයක් ඔවුන්ට ඇඟිලි මෙහෙවලා සංඥා භාෂාවෙන් සමූහ ඉරියව්වෙන් කියන්න පුළුවන්. සංඥා භාෂා ගත ලෝක භාෂා කීපයක් තියෙනවා. ෆ්‍රෙන්ච් සයින් ලැන්ග්වේජ් තියෙනවා, ජපනිස් සයින් ලැන්ග්වේජ් තියෙනවා, සිංහල සයින් ලැන්ග්වේජ් තියෙනවා. ඒ වගේ සමානකම් තියෙනවා, ඒතර වෙනස්කම් තියෙනවා. ඒ අතර ලෝකයේ වැඩිපුරම ප්‍රමාණයක් අද භාවිත කරන්නේ ඇමරිකන් සයින් ලැන්ග්වේජ් එක, ASL කියන්නේ. එනිසා මේ දොර පුතාලා සාමාන්‍ය භාෂා සිංහල, තමිල්, ඉංග්‍රීසි ඉගෙන ගන්නට අමතරව කවදා හරි තමන්ගේ හිතේ සිතුවිල්ල තියාගෙන තමන් ලෝකේ ප්‍රධාන සයින් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නවා කියලා. ඒක තමයි ඉදිරියට යන වාහක උපකාරවත් වෙන කාරණා. සංඥා භාෂා. අදටත් ඔබ දන්නවා ප්‍රවෘත්ති කියනකොට හැම සයින් ලැන්ග්වේජ් එකෙන් අර ප්‍රකාශ කරන ඉන්නවනේ. පාර්ලිමේන්තුවේ කතා කරනකොට මන්ත්‍රීරු එයි ඒ වලින්ම ට්‍රාන්ස්ලේට් කරන සයින් ලැන්ග්වේජ් එකටනේ. එයාට ලොකු පඩියක් හම්බ වෙනවා. එනිසා දොර පුතාලා කුණා කාලේ පටන් මේ පැත්තට ඉඳලා තියන්නේ. ඇතැමිට අමතර හැකියාවක් ඉදර ඔබට ඒක කරන්න පුළුවන්. දැන් ඇමරිකාවක රටවල්, යුරෝපේ රටවල්වල verbal language එකට අමතරව sign language එකක් පුළුවන් නම් එයාට වැටුපට අමතර ගන්න හම්බ වෙනවා. අමතර වැටුපක් හම්බ වෙනවා. ඊළඟට අපි මේ ශාස්ත්‍රීය අධ්‍යාපනය ගත්තොතින් සාමාන්‍ය පොතපතේ අකුරු ආශ්‍රය ඉගෙන ගන්න දේට අමතරව නොයෙකුදී ශිල්ප ශාස්ත්‍ර තියෙනවා. වඩු කර්මාන්තය වෙන්න පුළුවන්, මේෂන් කර්මාන්තය වෙන්න පුළුවන්, රන්වඩ වෙන්න පුළුවන්, රෙදි වියනක වෙන්න පුළුවන්, රෙදි මැසියම වෙන්න පුළුවන්. මේවද මහා පරිමාණ කර්මාන්ත බවට පත් වෙලා තියෙනවා. ඒ තරම් නේද විශේෂයෙන්ම අද ලෝකයේ ඉහළම විද්වතුන් වෙන නවීනතම රැකියාව ව්‍යාපෘති බවට පත් වෙලා තියෙන්නේ මොකද්ද? ගොවිතැන. ගොවිතැන ආයි මොකටම ඇවිල්ලා තියෙනවා. ඒක දුවේ පුතේ නිකන් ගොවිතැනක් නෙවෙයි, මහා පරිමාණ ගොවිතැනක්. සමහර අක්කර දහස් ගණන් යන්ත්‍රෝපකරණ දාලා මහා පරිමාණෙන් අද ආදම් උපේනේ ඔබට පත්වලා තියෙනවා. ඔබ අහලා තියෙන ලංකාවේ දක්ෂ ක්‍රීඩකයෝ ගණනක් ඉන්නවා. ලෝක ප්‍රකට ක්‍රීඩකයෝ විනිසුරුකරුවන් අද කවුද? අද ගොවි මහතුරු. නිකං ගොවි මහතුරු නෙවෙයි ලෝක වෙළඳපොළට සුවඳ විලවුන් පළතුරු යවන ගොවි මහතුරු ලගිය. ඒගොල්ලන් ලෝක ප්‍රකට ක්‍රිකට් තරගයකට ගිහිල්ලා තරන්තරුවෙක් වශයෙන් හෝ විනිසුරු කරුවෙක් වශයෙන් උපයන දැනට වඩා ප්‍රමාණය හමගන මොකින්ද? ගොවි දඟල. තිරිමය විතරක් නෙවෙයි. අපේ දක්ෂ දූවරු ඉන්න ලෝකයේ හැම රටවල ගොවි දඟරණයි. යන්ත්‍රෝපකරණ පාවිච්චි කරලා ට්‍රැක්ටර් වල නැගලා ගිහිල්ලා මහා පරිමාණයෙන් ගොවි දඟරණ අපේ දූවරු ඉන්න ශ්‍රී ලංකාවෙන් ගිහිපු දරුවෝ ඉන්න. එනි සාද වෘත්තිය එක පැත්තක විතර සීමා වෙලා නැහැ ඔබට ඒ පැතුම් යන්න පුළුවන්. සමහර කෑම වර්ග හදනා ඉන්න පොඩි කෑමකින් පටන් ගන්න කේක් එකකින් පටන් ගන්න. ඇතැම් විට ලෝක ප්‍රකට බේකරි කර්මාන්තයට ගිහිල්ලා විශාලතම බ්‍රෑන්ඩ් එකක් හදාගෙන තියෙනවා. ඒ අතර තවත් පිරිසක් ඉන්නවා විශේෂ ශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබලා ෆිසික්ස්, කෙමිස්ට්‍රි වගේ විෂයන්, IT වගේ විෂයන් හදාරලා ඉහළම උපාධිය ලැබලා ડોක්ටරේට් එක අරගෙන ලෝකයේ ඉහළම ආයතන වල වැඩ කරනවා. Apple කම්පැනි, Microsoft, Google, Facebook මේ වගේ ඉහළම තැන්වල වැඩ කරනවා, ඉහළම වැටුප් ලබනවා. ඔබ කවදා හරි ඒවට ළඟා වෙන්නට ඕන. ඒ වගේම ඔබ කරන්නේ කුමන රැකියාවක්ද කියන එක අදාළ නැහැ. ඔබ ඒ කරන දේ සතුටෙන් කරන්නට ඕන. ඔබ ගොවිතැනක් කරත්, මෙතනට කළත් විද්‍යාඥයෙක් වුණත්, අභ්‍යවකාශයට ගියත්, පයිලට් කෙනෙක් වුණත්, ඔබ ෂිප් එකක කැප්ටන් කෙනෙක් වුණත්, ඔබේ කරන දේ සතුටින් කරන්න. ඒ වගේම ඔබ ඉපදිච්ච මාතෘභූමියෙන් ඔබ ලබාගත් ආහාර පද්ධතිය අරගෙන තමයි ඔබ ලෝකෙට යන්නට ඕනේ. දැන් අලුත්ම අධ්‍යාපනික සංකල්පය තමයි ජාතිකත්වය රැකගනිමින් ජාත්‍යන්තරයට සමීප වීම. ජාතිකත්වය රැකගැනීමේ ජාත්‍යන්තර ළඟා වීම. ඔබේ ආගම, ඔබේ ජාතිය, ඔබ ඉපදිච්ච මාතෘභූමියෙන් හරපද්ධතිය අරගෙන තමයි ඔබ ලෝකෙට යන්නට ඕනේ. එදාට තමයි ඔබට ලෝකේ ගරු කරන්නේ. ඔබ ඒක පහුගිය දවස්වල දැක්ක නේද? ලෝක රූ රැජින තරඟට ගිහපු ලංකාවේ අත කෙනෙක් නේද? මුළු ලෝකයක් දිනාගත්තා පළවෙනි වාක්‍ය දෙකෙන්. පටන් ගත්තේ කොහොමද? සම්බපාපස්සකරණං කුසල සුප සම්බදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධං සාසනං. පාලි ගාථාවකින් එක විනාඩි භාගයකින් මුළු ලෝකෙම අවධානය ගත්තා. අද ලෝකයේ වටිනාම දේ තමයි අවධානය කියන එක. අන්නේ අවධානය ගන්නටයි අද මුළු ලෝකයක්ම උත්සාහ ගන්නේ. බොහෝ විට අපි මෙතෙන්ට යද්දී අපි ඉතාම සරල දේවල් වලින් මේව ගන්න යන්නේ. ඉතාම සුළු මොහොතකින් හරියට අපි යන අර සෝඩ බෝතල එළිය වගේ කියලා, සීනි කොළඹ වගේ කියලා, බොහොම සරල දෙයකින් සියුම් දෙයකින් තමයි අද ඒ ජනප්‍රියතට යන්නේ යනෝ වගේ මායි පල්ලයට වැටෙනවා. නමුත් ඔබ එහෙම නෙවෙයි. ඔබ ඊට වඩා සාර්ථක, ශක්තිමත්, ස්ථාවර ගමනක් ඉදිරියට යන්නට කවදා හරි. ඔබ දැම්ම ඉඳන්ම සිහින මහන්නට ඕනේ. මම යන්නේ මෙන්න මේ පැත්තෙන් කියන එක පොඩි කාලේ ඉඳන්ම ඔබට ඔබේ හිතේ බීජයක්, ඔබේ හිතේ සංකල්පයක් තියෙනට ඕනේ. විශේෂයෙන් ජපානයේ වෙන රටවල්. අද අධ්‍යාපනයෙන් ඉහළටම දිනන කරටක් තමයි එක ජපානය, අනිත් එක පින්ලන්තය, මේ වගේ රටවල්. ජපානයේ මේට අවුරුදු ගානකට කලින් ඉහළම විද්වතුන් එකතු වෙලා ඔවුන් සාකච්ඡා කළා. මේට අවුරුදු 10කට 12කට කලින් ඔවුන් එකතු වෙලා ඉහළම විද්වතුන් එකතු වෙලා සාකච්ඡාවක් කළා. ඔවුන් සාකච්ඡා කරනවා ඒ රටට තියෙන වටිනාම දේ මොකද්ද කියලා. කලින් යන්නේ මොකද්ද කියලා. යනම්පත් කිව්වේ පළවෙනි අංකය තමයි මොකද්ද? Education. අධ්‍යාපනය. දෙවෙනිට වටින්නේ මොකද්ද කියලා සාකච්ඡා කරා. දෙවෙනිට මොකද්ද? දෙවෙනිටත් Education. තුන්වෙනුවට මොකද්ද කියලා බැලුවා. තුන්වෙනුවටත් කිව්වේ Education, අධ්‍යාපනය කියලා. එනිසා දුවේ පුතේ අපිට ලෝකේ බොහෝ දුරකමක් යන්න පුළුවන් අධ්‍යාපනයත් එක්ක. හැබැයි ඒක පොතපතේ අධ්‍යාපන විතරක් නෙවෙයි, අද ස්පිරිචුවල් එඩුකේෂන් එක හදේ කියලා තමයි ඉල්ලලා තියෙන්නේ. ලෝකෙ බහුවේ කාලේ ඊටාම ඉහළ අධ්‍යාපනයක් තිබි වුණා ඒබ්‍රහම් මාස්ලෝ කියලා. මාස්ලෝගේ න්‍යාය The Hierarchy of Needs කියලා. අවශ්‍යතා කියතුව කියන එකක් ඔවුන් නිර්මාණය කළා. මනුෂ්‍යයාගේ අවශ්‍යතා මොනවද කියලා ඔවුන් පෙරගැස්සුවා. ත්‍රිකෝණයකට හදලා පල්ලෙහාම වැඩිපුරම අවශ්‍ය මොනවද? ආහාර පාන, ඇඳුම් පැළඳුම් ආදී මූලික අවශ්‍යතා. ඊළඟට අධ්‍යාපනය, ආරක්ෂාව, පිළිගැනීම. මෙන්න මේවා තමයි මනුෂ්‍යයාට අවශ්‍ය දේ හැටියට ඔවුන් පිළිගත්තේ. එහෙම ගෙහෙල්ලා මේ මානවයාට අවශ්‍ය ඉහළම දේ මොකක්ද කියලා ඔහු ගවේෂණය කළා, පරීක්ෂණ කළා. අවුරුදු ගානක රිසර්ච් එක බොහෝ එළියට දැම්මා. මේ කොයි පැත්තද ගියත් අවසාන වශයෙන් මනුෂ්‍යයාට අවශ්‍ය කරන්නේ මොකද්ද? ඉහළම අවශ්‍යතාව මොකද්ද? සෙල්ෆ් ඇක්චුවලයිසේෂන්, ආත්ම සාක්ෂාත් කරගන්න. ලෝකේ බොහෝ ගමනක් ගිහිලා රවුම් ගහලා ඉලා අන්තිමට කොතනද දෙන්නේ? අන්තිමට භාවනාවට එන්නේ. මානසික සුවය හොයාගෙන. ලෝකේ ඉහළම රටවල ඉහළම රැකියා කරන අය, යුරෝපය හෝ වේවා, බටහිර ඇමරිකාවේ හෝ වේවා, ඉහළම අධ්‍යාපනයක් ලැබලා ඉහළම රැකියාවක් කරන අය කාලයක් යනකොට ධනෙ උප්පරීම උපයලෝ කියලා තේරෙනවා. ඒකෙන් සැනසීමක් නැහැ කියලා. ඊට පස්සේ අය මුලින්ම මහායාන බුදුදහමේ තියෙන පොත්පත් කියවනවා. ඊට පස්සේ ටිකෙන් ටික තේරවාද බුදුදහමට අදාළ පොත්පත් කියවනවා. ඊට පස්සේ භාවනා ක්‍රම ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඇතැමෙන චීනය, ටිබෙට්ය පැත්තට එනවා. ඇවිල්ලා ඊට පස්සේ ඉන්දියාවට ඇවිල්ලා බුදුහාඳුරේ ප්‍රදිච්ච ප්‍රදේශයත් බලාගෙන ඊට පස්සේ බුරුමයට, තායිලන්තේ වගේ රටවලට යනවා. ගිහිල්ලා ඊට පස්සේ පාන පල්ලෙහා රටක් තියෙන පොඩි රටක් ඉන්දියාවට පල්ලෙහා. අර පොඩි අර නෑ, ඊටත් උඩින් පොඩි රට. ශ්‍රී ලංකාව කියලා රටක් තියෙනවා. අන්න ඒ රට තමයි ඊට පස්සේ එන්නේ. ශ්‍රී ලංකාව කියලා කොංචි ශ්‍රී ලංකාව. අන්න ඒක තමයි ඊට පස්සේ එන්නේ. ඒකට ඇවිල්ලා නිකන් නෙවෙයි, ආරණ්‍ය වලට ගිහිල්ලා අය අය භාවනා කරනවා. අපි අත්තරල යන රටට තමයි ලෝකේ ඉහළම රවුම් ගහලා අවසානෙට එන්නේ. මෙන්න මේ රටටමයි එනවා. බලන්න, මේක අපි හොඳට මතක තියාගන්න ඕන. අපේ රටේ ඉඳලා අපි ලෝකේ කොහේ ගියත් කමන්නේ නැහැ. නමුත් තමන් දැනගන්න ඕන, තමන් ඉපදෙන්නේ ඉතාම වටිනා පින්වන්ත භූමියක. මේ පුණ්‍යවන්ත භූමියට අදත් ලෝකයේ අය ගරු කරන බව ඔබ මතක තියාගන්නට ඕන. ඔබ සැබෑසම මේ මාතෘ භූමියේ හරපද්ධති අරගෙන ඔබ ලෝකෙට ගියොත් ඔබට ඥාතීන් ටික බලන්න ඇවිල්ලා යන්න පුළුවන් ඔබ. හැබැයි ඔබ නැවත මේ පැත්තට හැරෙන්න ඕනේ නැහැ. මොකද ඔබ කුඩා කාලෙම මේක තියෙන සියලුම සාරය ඔබ ඔබේ ආධ්‍යාත්මයට එකතු කරගෙන තමයි ඔබ ලෝකෙට යන්නේ. ඔබට එදාට මුළු ලෝකයක් ජයගන්න මේ ශක්තිය ඔබට හේතුවක් වෙනවා. එන්සයිටෙන්දි එක පැත්තකින් අපි ශාස්ත්‍රීය අධ්‍යාපන උපාධියේ පැත්තේ යනවා, අනිත් පැත්තෙන් වෘත්තිය පැත්තේ යනවා, අනිත් පැත්තෙන් භාෂා ඥානය පැත්තේ යනවා, තවත් පැත්තකින් ගොවිතන ආදී වෘත්තිය පැත්තේ යනවා. අද වර්තමානයේදී වැඩිපුර පිරිසක් යන පැත්තක් තමයි කලමනාකාරීත්වය කියන පැත්ත. ඒගොල්ලන් ආයතන මෙහෙවනවා, ආයතන කලමනාකරණය කළා. ඉහළම ධනෙ ලැබෙන මාවතට ඒගොල්ලන් යනවා. ඒ ආයතනවල අය අනිත් හැම උගත්තුම අරගෙන තමන්ගේ සේවකයන් ඉදිරියට තියාගෙන ඒ කලමනාකරණය කළා. ඉහළම ව්‍යාපාර මෙහෙවනවා. ඒ නිසා තමන් කුඩා කාලේම තමන්ගේ ස්කිල්ස් ටික, තමන්ගේ කුසලතා ටික තමන් හඳුනගන්න. තමන් වැඩිපුරම කැමති කලාංශයට නම් නැටුම්, සංගීතය, වාදනය, ගායන පැත්ත නම් ඒ පැත්තෙන් උඩින් බල දාලා යන්න. තමන් කැමති භාෂා පැත්තට නම් නිවේදන කටයුතු වලට නම් ඒ පැත්තට වැඩිපුර යන්න. ඔබ කැමති රිසර්ච් එකක් කරලා අලුත් සෑගෙනීමක් කරන්න නම් අලුත් බෙහෙතක් හරි යම් සිද්ධියක් නම් ඔබ ඒ පැත්තට යන්න. ඔබ වැඩිපුර කැමති අලුත් නිෂ්පාදනයක්, නව නිර්මාණයක් ලෝකෙට ඉදිරිපත් කරන්න නම් ඒ පැත්තට යන්න ඔබ. හැබැයි මේ මොන පැත්තෙන් ගියත් ඔබට ඒ ගමන දුර ගමනක් යන පුළුවන්කම තියෙන්නේ ඔබ ගුණධර්මොත් එක්ක යන්න. විශේෂයෙන් අපේ බුදුදහමෙන් අපට ලැබෙන ප්‍රධානතම කාරණා තුනක් තියෙනවා. කොච්චර ඉදිරියට ගියත් අපට උපකාරවත් වෙනවා. ඒ මොනවද? පළවෙනි එක තමයි පංචශීලය. පංචශීලය. ඔබ කුමන රැකියාව කළත් කොයිතරම් ඉහළ තැනකට ගියත් ඔබ මේ පංචශීලයන කාරණා උපරිම ලෙස පිළිපදින්නට උනන්දු වෙන්න. ඒත් එකම ඔබේ ඩිසිප්ලින් එක ඉහළම තියාගන්න. ඔබ කොතන ගියත් ඔබ විද්වත් පිරිසක් එක්ක ඉන්නකොට ඔබ කැපී පෙනෙන්නේ ඔබේ ඩිසිප්ලින් එකත් එක්ක. ඉස්සර වගේ ඔබට අවවාද දෙන කතා කර කර ඉන්න එපා. අනේ මේ පැත්ත බලන්න, එහෙම දැන් අලුතෙන් කියන්නේ. ඔබේ අඩුපාඩු තියෙනවා නම් ඔබ කෙලින්ම අත්හැරියා අනිත් පැත්තට ගියා. අර එදියා බලන්නවත් නැහැ. අලුත්ම ක්‍රමය. අවවාද කරන කාරුණික ආදරෝගේ නෑ ඇත්තට. අද එච්චර කාලයක් අපකන තරම් වෙලාවක් නැහැ. අද වටිනාම දේ කාලේ වෙලා තියෙනවා. අන්නේ කාලේ දිනම් දැක්සටාට අරගෙන ඉක්මනට වේගෙන් ගමන කැනගේ අඩ කරා. අද අවවාද ගන්න ඕන නම් උපදෙස් ගන්න ඕන නම් ඉතාම අධික වේදන් කළා කවුන්සලින් පැත්තෙන් ඕට වේදන් කරන් සිද්ධ වෙනවා. ඉස්සර වගේ නිකන් දැන් අවවාද දෙන්නේ නැහැ. වැඩි දියත් තියා අද පිටරට වලට ගියාම ඔබට භාවනා පන්තියකටවත් නිකන් යන්න බෑ. භාවනා පන්තියකට යන්න මාස ගානකට කලින් අපොයින්ට්මන්ට් දාලා සල්ලි ගෙවලා තමයි භාවනා පන්තියට ඇතුළු වෙන්න ඕන ඔබ. ඒ තරම් අද ලෝකේ හැම දෙයක්ම මිල කරන කාලය. ඔබේ කුසලතා ටික දිනු කරගන්න ඔබට ලොකු මහන්සියක් දරන්න වෙනවා. ඉහළම ධනයක් අප කරන්න වෙනවා. ඇයි ඒක කරන්න ඕන? ඒකෙන් ඔබ ලබන මේ සාර්ථකත්වය ඔබට ලෝකේ යන්න පුළුවන් ඉහළම තැනට ඔබ වරගෙන යනවා. එහිදී ප්‍රධාන දේ තමයි විනයවත් භාවය, ඩිසිප්ලින් කියන කාරණා. අප මේ කතා කරමින් ඉන්නේ එක පැත්තකින් බුදුදහම, අනිත් පැත්තෙන් මානව දහම, අනිත් පැත්තෙන් අධ්‍යාපනය. මේ හැම දෙයකින්ම අපි ඉදිරියට යන්නට ඕන. බුදුරජාණන් වහන්සේට යම් කිසි කෙනෙක් මුණ ගැහුණා නම් බුදුහාඳුර බලන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙක් මුණ ගැහුණ මොහොතක බුදුහාඳුර බලන්නේ මොකද්ද? මහන්සේ බලන්නේ ඒ තැනත්තා කොච්චර නම් සසරේදී ප්‍රඥාව දිනු කරපු කෙනෙක්ද කියලා. අන්නේ ප්‍රඥාව දිනු කරපු කෙනෙක්ද කියලා බලන ප්‍රධානතම සාධක මොකද්ද? යා යම් කිසි කෙනෙක්ගේ දයක් කියනකොට හොඳට ඇස් දෙක දල්වාගෙන යා බලාගෙන ඉන්නවා. මේකෙන් තමයි ප්‍රඥාව බලන්නේ. යාගේ තියෙන ප්‍රධානතම ලක්ෂණය තමයි ඇක්ටිව් ලිස්නින් කියන එක. සුවච කියන එක. ඔව් දැස් දල්වාගෙන ඉන්නේ ප්‍රඥාවට අදාළ කාරණයක් කොයි මොහොතේ මේ තැනත්තා කියාද කියලා ඔව් දැස දල්වාගෙන ප්‍රඥාව විකසිත කරගෙන ඔහු දැඩි අවධානයෙන් ඉන්නවා. ධර්මයේ ලස්සන උපමා සඳහන් වෙනවා. එක්තරා කරුවල රාත්‍රියක යම් කෙනෙක් ගමන් කරනවා. යා දැඩි කරුවලේ ඉන්නේ. යාට පාර පේන්නේ නැහැ. යාම ගද කරන්නේ. මේ රාත්‍රියේම විටින් විට අකුණු ගහනවා. විදුලි කොටන කොට. මියාම ගද කරන්නේ විදුලිය කොටනකම් බලාගෙන ඉන්නවා. විදුලි කොටන කොටම ඌට යම් කිසි දුරක් පේනවනේ. ඒ ටික ඉක්මනටම දුවනවා. ඊළඟ දොර නැවතිලා ඉන්නවා. ඊළඟ අකුණු ගහනකම් ඉන්නවා. මෙහෙම දැන් ඌ ගමන යනවා. අන්නේ වගේ තමයි ප්‍රඥාවන්ත කෙනාගේ ලක්ෂණය මොකද්ද? ඔහු සමාජය ඇසුරු කරද්දී ඔහුගේ මේ ප්‍රඥාව විකසිත කර ගැනීමට හේතු වන කරුණක් බාහිර ලෝකයෙන් එනකන් ඔහු අර අකුණක් ගහනකම් බලන් ඉන්න අන්ධකාරින කෙනා වගේ ඊටාම සීරුවෙන් තමන්ගේ සෙන්සර් ඕගන් දල්වාගෙන බාහිර ලෝකය ගැන අවධානය යොමු. දහම තුල ප්‍රධානතම ලක්ෂණයක් තමයි අධ්‍යාපනික වශයෙන් වුණත් ආධ්‍යාත්මික වශයෙන් වුණත් යම් කෙනෙක් කොච්චර දුරක් යනවාද කියලා බලන්න ප්‍රධානතම සාධකය මොකද්ද? මේ ඇක්ටිව් ලිස්නින් සක්‍රීය සාන්දීම කියන කාරණා. ඔබ දරුවෙක් හදනවා නම් දවසක, ඔබ ශිෂ්‍යෙක් හදනවා නම් දවසක, ඔබ ඒ ශිෂ්‍යයාට ඒ දරුවාට ඉගෙනිය යුතු ප්‍රධානතම ස්කිල් එක මොකද්ද? මොකද ස්කිල් එක? මේ සක්‍රීය සාන්දීම යම් කිසි කෙනෙක් කිසියම් දෙයක් කියනකොට ඉතාම අවධානයෙන් අහන්න ඕන කියන කාරණා. ප්‍රඥාව අඩු කෙනෙක් හිටියොත් ඔබේ ළඟ හිටියොත් ඔබට මේකට බාධා කරනවා. හරි පරිස්සම් වෙන්න. ප්‍රඥාව අඩු කෙනා ඔබේ මේ ප්‍රඥාව වැඩි වෙනුනට කැමති නැහැ. මොකක් හරි කතාවක් කියලා විහිළුවක් කරලා ඔබගේ ආදානය ගන්න තමයි බලන්නේ. මොකද මෙන්න අඩු ගානේ කීති කවණේක හරි ගන්න. මේකට අහු වෙන්නේ නැහැ. ඔබේ ප්‍රඥාව ලබා ගන්න තියෙන ප්‍රධානතම මහත්ය ධර්මයේ සඳහන් කරනවා සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියන කාරණය. කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ සාකච්ඡාම කියන කාරණා. අනේ තෙන්දී අපට ලෝකයේ වටිනාම දේ තමයි මේ භාෂාව හරහා එන දැනුම් පද්ධතිය. අන්නේ දැනුම් පද්ධතියේදී බුදුදහමේ වැදගත්ම දේ හැටියට සලකන්නේ මෙන්න මේ ප්‍රඥාව සාක්ෂාත් කර ගැනීමට අදාළ වූ කාරණාප කොහෙන්ද ලබා ගන්නේ කියන කාරණා. අපි සඳහන් කළා බුදුරජාණන් වහන්සේට යම් කිසි කෙනෙක් මුණ ගැහුනොත් බුදුහන්තුර මොකද බලන්නේ කියලා. ඔව් ප්‍රඥාව තමයි බලන්නේ. බුදුහාන්තුරේ ප්‍රඥාව බලන ඥානය තමයි අපි කියන්නේ. ෂඩ අසාධාරණ ඥානවල සුවිශේෂී ඥානයක් තියෙනවා. මොකක්ද ඒ ඥානය? මොකක්ද ඒ ඥානය? බුදුරජාණන් වහන්සේට තිබෙච්ච ෂඩ අසාධාරණ ඥානවල සුවිශේෂී ඥානයක් තියෙනවා. අනිත් ඇගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය බලන විශේෂ නුවණක් තියෙන. ඒ නුවණට මොකද කියන්නේ? ඒ නුවණට කියන්නේ ඉන්ද්‍රිය පරෝ පරියත්ති ඥානය. ඉන්ද්‍රිය පරෝ පරියත්ති ඥානය. මේවට කියන්නේ ෂඩ් අසාධාරණ ඥාන වලින් එකක් මේක. මේ ඥානය තිබෙ කාටද? මේ ඥානය තිබෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරමයි. මේ ඥානේ වැඩි දෙයක් තියා සරුවත් මහීමයන්ටවත් තිබ්බේ නැහැ. යම්කිසි කෙනෙක් දකිනකොටම බුදුහාඳුරයාගේ මයින්ඩ් එක රීඩ් කරනවා මේ තැනත්තා සසරේදී කොයිතරම් ප්‍රඥාව දියුණු කරපු කෙනෙක්ද කියලා හොඳ අවධානයෙන් බලනවා. මේ ඥානය. අන්න එතන ඉඳන් තමයි යාගේ ඊළඟ ටික උන්වහන්සේ ඊළඟ ටිකට උපදෙස් දෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රඥාව ලබාගත හැකි දිනු කරගත හැකි ආම වයස කීයද? ආම වයස කීයද? අවුරුදු කීයද? අවුරුදු 7යි. දැන් අවුරුදු 7ට වඩා වැඩි යන්නේ මේ ඔක්කොම නේද? එතකොට මෙන්න මේ අවුරුදු 7 තමයි spiritual development එකේ basement age එක. සතර අපි ප්‍රඥාව දිනු කළ තියෙනවා නම් මෙන්න මෙතෙන්ට අදාළ කරුණක් කියනකොට මොහො ඉතුරු ටික ප්‍රඥාව දිනු කරගන්නවා. එතකොට මේ ප්‍රඥාවේ ඉහළම දේශනේ බුදුහාමුදුරෝ දේශනා කරනවා කොහොමද? අප යම් කිසි දෙයක් තේරුම් ගන්නවා නම් ඇසින් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අහලා නාසයෙන් ගඳ සුවඳක් දිවෙන් රසයක් කයට පහසක් ඉඳලා අප යමක් තේරුම් ගන්නවා නම් ඒ තේරුම් ගන්න මොහොතෙහි අපේ ජීවිතයට ඇත්තටම මොකද්ද වෙන්නේ කියන කාරණය. අපි ඕනෑම දෙයක් තේරුම් ගන්න මොහොතක අප තේරුම් ගන්නේ රූපෙකුත් එක්ක. පිච්ච මලක් කිව්වත්, ඉස්කෝලේ කිව්වත්, හරකෙක් කිව්වත්, ගඟක් කිව්වත්, මුහුද කිව්වත්, ලුණු කිව්වත්, ජනාධිපතිතුමා කිව්වත් කියනකොටම අපිට මොකද වෙන්නේ? රූපයක් හිතේ මැවෙනවා. අන්න ඒ රූපේ මැවෙන මොහොතෙහි අපිට මොකද හිතෙන්නේ? ඒ මැවෙන රූපය අපි ඒ දැකපු විදිහටම මේ මොහොතේ ලෝකයේ කොතන හරි තියෙනවා. අන්න ඒ තියෙන රූපය තමයි මට මේ මොහොතේ මා දකින්නේ කියලා හුට වැටහෙනවා. මේක ඇත්තද? මේක ඇත්තක් නෙවෙයි. අපට යමක් මතක් වෙනකොට අපි හිතන්නේ ඒ මතක් වෙන රූපේ ඒ විදියටම ලෝකේ කොතන හරි තැනක තියෙයි කියලා. මේක ඇත්තක් නෙවෙයි. මේක අතීත රූපයක් විතරක් නෙවෙයි. මේ මොහොතේ ඔබ මාව දකිනවා නම්, ඔබට හිතෙනවා නම් මේ මොහොතේම ඉන්න හාමුදුරුවෝ තමයි මේ කතාව කරන්නේ කියලා, ඒත් අපි අවිද්‍යාවෙන් කියන්නේ. එහෙනම් විද්‍යාව ප්‍රඥාව කියන්නේ මොකද්ද? මේ ඇසෙන් පේන රූපය, මේ කනෙන් අහන ශබ්දය අප තේරුම් ගන්න මොහොත කියලා කියන්නේ, ඒකට මූලික වෙච්ච මුල් අත්දැකීම ඉතුරු නැතුවම නැති වෙලා වැය වෙලා නිරුද්ධ වෙලා ගියපු මොහොතක මනංච පටිච්ච ධම්මේ උප්පදෙති මනෝ විඥාන කියන අවස්ථාවෙන් තමයි මේක දකින්නේ. එතකොට ඇත්තටම අපි රූපය තේරුම් ගන්නවා කියන්නේ තේරුම් අරන් ඉතින රූපය නෙවෙයි, අපේම චිත්තචෛතසිකයක් තමයි මේ මොහොතේ අපි තේරුම් ගන්නේ. අපට මේක හිතෙන්නේ මෙන්න මේක තමයි බුදුදහම කියලා කියන්නේ. ඊටාන සරල උදාහරණයක් කියන්නම්. අපි පිඟානක දාගෙන කෑම ටිකක් කනවා කියමුකෝ. අපි පිඟානකට බෙදාගෙන කෑම ටිකක් කනකොට අපට රස දැනෙනවනේ. රස දැනෙනකොටම අපට මොකද තේන්නේ? මතක් වෙන්නේ කෑම ටිකනේ. අර පිඟානේ තියෙන කෑම ටික තමයි අපිට මතක් වෙන්නේ. දැන් අපි ගිහම අල කෑල්ලකුයි, පොල් සම්බල් ටිකකුයි, බත්ටි ටිකකුයි, බොන්ටි ටිකකුයි අපි පිඟානේ දාගෙන කනවා. ඒ කනලා අපි කටේ මිශ්‍ර කරලා රස විඳිනවා. රස විඳිනකොටම අපිට මොකද්ද හිතෙන්නේ? තේන්නේ. පිඟානේ තියෙන කෑමනේ. අපි හිතන්නේ මේ රස එන්නේ මොන කෑම කියලාද? පිඟානේ තියෙන කැම කියලානේ. ඇත්තටම මේ මොහොතේ කටට රස දැනෙන්නේ පිඟානේ තියෙන කැමද? මොන කැමද? අර කටේ තියෙන කැම දෙකනේ. අපිට කවදාවත් හිතිලා තියෙන කැම කනකොට අර කටේ තියෙන කෙලත් එක මිශ්‍ර වෙයි කැම්බ්‍රිජ් කැම ටික මතක් වෙනවද? අපිට මතක් වෙන්නේ නැහැ නේ. අපිට මතක් වෙන මොන කැමද? අර පිඟානේ තියෙන කැම ටික තමයි මතක් වෙන්නේ. අපි හිතන්නේ අපට හිතෙන්නේ මේ රස තියෙන පිඟානේ තියෙන කැම කියලා. ඇත්තටම පිඟානේ තියෙන කැම රහද? පිඟානේ තියෙන කැම රහ නැහැ. පිඟානේ තියෙන කැම රහද බලන්න පුළුවන්. ඒ ටික බ්ලෙන්ඩ් කරලා බටේකේ මෙහාට දාලා බලන්නකො. ඌරෙන් පල්ලෙට දානකො රහද කියලා. රහද ඒවා. ඒව රහ නැහැ. එහෙනම් රහ තියෙන කොයිදද? රහ තියෙන දිවේදී. පිඟානේදී කැමරහ නැහැ. කැමරහ දිවේදී තමයි රහ තියෙන්නේ. දිවට රස දැනෙන වෙලාව වෙන විට කෑම අර පිඟානේ තියෙන කෑම වගේ ලස්සනද නෑනේ. මගේ රසයේ කටේ හරිය රස කෑමක් තියෙනවා යට පොඩක් දෙනද කියලා අහලා කටේ තියෙන කෑම ටික දුන්නොත් කොහොමද? කවුද ගන්නද? නෑ අපිටවත් ගන්න බෑ අයනේ. අනේ මේ කෑම ටික රහයි හුඟා මට ලෝභයි මේක ගිලින්න මං ටිකක් අරගෙන ෆ්‍රිජ් එකේ තියනවා. උදේටත් ගන්න කියලා. කරනවද පියන? නෑ නේ නේ දැන් මතක් වෙනකොට ඇඟට මේකයි නේ නේ. බලන්න අපේ ජීවිතය කියන්නේ මෙන්න මේක. අපේ සමස්ත ජීවිතය කියන්නේ චක්කු විඥානයවත් සෝත විඥානයවත් ගහන විඥානයවත් ජීවහා විඥානයවත් කාය විඥානයවත් නෙවෙයි. අපේ ජීවිතය කියන්නේ අප යමක් තේරුම් ගන්න මොහොත, අප යමක් තේරුම් ගන්න මොහොත කියලා කියන්නේ මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝ විඥාන කියන අවස්ථාව. මෙන්න මේක තේරුම් ගන්නවත් එක්කම අපි බාහිර ලෝකෙන් නිදහස් වෙනවා. බාහිර රූපෙන් අප නිදහස් වෙනවා. බාහිර රූපයෙන් අප නිදහස් වුණා කියලා කියන්නේ අපි ජරා මරණ වලින් නිදහස් වෙනවා. ඒ මොහොතේම අපි අභ්‍යන්තර නාමයන් තිරුත් නිදහස් වෙනවා. ඒ නාමයේ දුත් තියෙන හේතුඵල දහම අනිත්‍යතාවය දකින්න. දුවේ පුතේ මේ කියපු කාරණා ටික තමන්ගේ හිතේ කොතන හරි තැනක තැම්පත් කරගන්න. මෙන්න මේක තමයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. අපි බුද්ධ චරිතය ඉගෙන ගත්තත්, පාලි භාෂාව ඉගෙන ගත්තත්, අවිධර්මයේ චිත්තචෛතසික ඉගෙන ගත්තත්, චිත්ත වීති ටික ඉගෙන ගත්තත්, අපි මොකක් ඉගෙන ගත්තත්, අපි කොයි තරම් ඉහළට කියාවක් කළත්, ડોක්ටරේට් එක කරත්, ජනාධිපතිවරයෙක් වුණත්, ඒ ඔක්කොම කල යම්සි දවසක ඔබට දහම් හොයාගෙන එන සිද වෙනවා. අන්න එහෙම සොයාගෙන ආපු දවසට ඔබට අහන් ලැබෙන නිදහසේ පණිවිඩය මේක, විමුක්තියේ පණිවිඩය මේක. ඔබ අද බුද්ධිමත් නම්, ඔබේ අද පින තියෙනවා නම්, ඔබේ අද ශ්‍රද්ධාව තියෙනවා නම් ඔබ මොකද කරන්නේ? ඉගෙන ගන්න ගමම්ම මේකත් ඉගෙන ගනිමින් තමයි යන්නේ. මේකත් ප්‍රැක්ටිස් කරමින් තමයි යන්නේ. අන්න එහෙම ගියොත් තමයි අප වඩාත්ම සාර්ථක වෙන්නේ. මොකද අර ලොකු ගමනක් කවුමක් ගිහිල්ලා එනකොට අවුරුදු 60ක් 65ක් ගිහිල්ලා අපි හුඟා පරක් වෙයි. අපිට ලෝකෙට දෙන්න දෙයක් නැහැ ඊට පස්සේ. අපිට ඊට පස්සේ දෙන්නේ හැර මිටි යන කාලේ තමයි එන්නේ. ඊට කලින් ඔබ කුඩා කාලේ පටන් ඉගෙන ගන්නකොටම මෙන්න මෙහෙම දර්ශනයක් තියෙනවා. මෙන්න මේ දර්ශනය තමයි බුදුහාමුදුරෝ එදා ධම්මචක්ක සූත්‍රයේ දේශනා කළේ. පුබ්බේ අනුනුසුතිසු ධම්මේසෝ චක්කුං උදපාදේ, ඥානං උදපාදේ, පඤ්ඤා උදපාදේ, විද්‍යා උදපාදේ, ආලෝකෝ උදපාදේ කියලා බුදුහාමුදුරෝ අනාවරණය කළේ මෙන්න මේ දර්ශනය කියන අදහස ඔබ තේරුම් ගන්න. තේරුම් ගන්නවත් එක්කම අපට ඉතාම ලස්සන ගමන් මාවතක් අප ඉදිරියේ නිර්මාණය වෙනවා. ඒ ගමන් මාර්ගයට මොකද කියලා කියන්නේ? බුදුදහමේ තියෙන ප්‍රධාන පිළිපැදුවතු ගමන් මාර්ගය මොකද්ද? ඕ බොහොම හොඳයි. මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. This is the Buddhist path. This is the Buddhist way that the Buddha explained for our inner peace, for our liberation, for our enlightenment. The Noble Eightfold Path. What they are? සම්මා දිට්ඨි, right understanding. සම්මා සංකප්ප, right intention. සම්මා වාචා, right speech. සම්මා කම්මන්ත, right action. සම්මා ආජීව, right livelihood. සම්මා වායාම, right effort. සම්මා සති, right mindfulness. and Samma Samadhi, right concentration. This is the Buddhist path that the Buddha explained for our inner peace, for our liberation, for our enlightenment. Ape nirima vimuktiya nivana sandaha Budhurajanan vahanse desana karapu ekayana mavata meka. මෙන්න මේක සමග තමයි අප ලෝකෙට යන්නට ඕන. මේක සමග අපි ඉදිරියට ගියොත් අපිට ජීවිතේ කවදාකවත් කරදර කම්කටොළු දුක් එන්නේ නැහැ. අපි දිනෙන් දින සාර්ථකත්වයේ පෙරමුණ කරා ගමන් කරනවා. අද බුදුදහම ගැන කියද්දී ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් ගැන ලෝකයා අය අද කතා කරනවා. එකක් තමයි බුදුදහම දන්නේ නැති අයට බුදුදහම කියලා දෙන්නේ. දෙවෙනි එක මොකද්ද? උපතින් බෞද්ධය නැවත බුදුදහම කරා ගෙන යාම. අද ලෝකයේ ධර්මය ගැන කතා කරන්න තියෙන ප්‍රධාන අභියෝග දෙක. මේෙන් වඩාත්ම අමාරු මොකද්ද? උපතෙන් බෞද්ධය නැවත බෞද්ධයන් කරලීම. දැන් පිට රට කෙනෙකුට යුරෝපයේ හෝ බටහිර කෙනෙකුට බුදුදහමේ කාරණා දෙකයි කියන්නට ඕන. මෛත්‍රී භාවනාවත් මයින්ඩ්ෆුල්නස් එකක් කියන්නේ. ඒක කිව්ව ගමන්ම සම්පූර්ණ මෙයාගේ චර්යාව වෙනස් කරගන්න. එතන ඉඳන් ප්‍රැක්ටිස් එක පටන් ගන්න. එංගලන්තයේ තියෙනවා අමරාවතී කියලා ස්ථානයක් බෞද්ධ යෝගාශ්‍රමයක් ආරණ්‍යය. ඒකේ මහාන වෙන්නේ වැඩිපුරම යුරෝපයයි. එංගලන්තය, ජර්මනිය, ෆ්‍රාන්සය ආදී රටවල තමයි මේ මොනස්ත්‍රිය මහාන වෙන්නේ. මහාන වෙන්න කලින් අවුරුදු ගාණක් ඒ අය පිළිවෙත් පුරමින් ඉන්නටොන් පැවිදි වෙයි. මහාන වෙලා තව කාලයක් බලාගෙන ඉන්නටොන් සාම්නෙරෙක් වශයෙන් උපසමදා වෙන්න අර වැඩිහිටි හාමුදුරු සියලු දෙනාගේම ආදරය ගෞරවය විශ්වාසය දිනා ගන්නකම් යා උපසමදා කරන්න. ඔබ කවදා හරි ලොකු වෙච්ච දවසක ඔබට විදේශගත වෙන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ යන්න එංගලන්තයේ ලන්ඩන් වල තියෙන අමරාවතී මොනස්ටරියට. ඉන්ටර්නෙට් එකේ සර්ච් කරනවා නම් බලන්න. එතන පැවිදි වෙන එක හරියට රජකමක් ගන්න වගේ අමාරුයි. ලේසියෙන් පැවිදි කරන්න නෑ දුවේ. ලෝකේ තියෙන ඉහළම භාවනා මධ්‍යස්ථානවල ආයෙනෝ පැවිදි වෙන්න අවුරුදු ගණන් ඉන්න වෙනෝ. ආයි දවසෙන් දෙකෙන් මාන කරන්නේ නෑ. සම්පූර්ණයෙන් බලනව චර්යාව බලලා හික්මිලා යාලගේ තියෙන ආඩම්බරකම්, ලෝභකම්, මාන්නකම් ඔක්කොම නැති වෙනකන් අතන ඉන්නවා. ඊට පස්සේ තමයි තින් සිවුරු පටිය කරට දාන්න. එතකම් මහාන කරන්නේ. ඒ නිසා ඔබ හුඟක් වාසනාවන්තයි. මේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ ධර්මද්වීපයක්, the land of the dhamma. ඉන්දියාව කියන්නේ මොකද්ද? ඉන්දියාව කියන්නේ the land of the buddha. ඉන්දියාව කියන්නේ බුද්ධ භූමිය. ශ්‍රී ලංකාව කියන්නේ ධර්මද්වීපය. The land of the Sangha කොහෙද? නුදුරු මනාගතයේදී the land of the Sangha වෙන්නේ කොහෙද? බොහෝ විට ඇමරිකාව. ඉහළම විහාරස්ථාන, මහා දැවැන්ත විහාරස්ථාන මුළු ලෝකෙම ආපු හාමුදුරුවෝ නිර්මාණය කරමින් ඉන්නේ. නිකනොත් නෙමෙයි ඇතැම් විට වෙනත් ආගමික ස්ථාන සල්ලි වට අරගෙන ඒ වගේ තමයි පිටවන්නේ. එනිසා ඔබ මේ ශ්‍රී ලාංකික අනන්‍යතාවයත් රැකගෙන බුදුදහමෙන් සුභාවිත වෙලා පංචශීලයෙන් විනයවත් වෙලා මෛත්‍රියෙන් තම හදවත පුරවාගෙන අධ්‍යාපන කුසලතාවලින් සිය දක්ෂතා උපනාමාගෙන ඔබ මේ රටේ ඉඳලා ඔබ ජාත්‍යන්තර පමණක් නෙවෙයි ඔබ කවදා හරි දවසක වෙනත් ග්‍රහලෝක වලටත් යන්නට ඕන. උපකරණ වලින් නෙවෙයි. ඔබ කවදාහරි දවසක බුදුදහමේ තියෙන ආධ්‍යාත්මික පැත්ත සමත විදර්ශනා ඥාන අවිඥා දියුණු කරලා ඔබ අහසින් මේ මනුස්ස ලෝකේ ඉක්මවලා කවදාවත් දවසක ඔබ යන්න ඕන. මේ පුතාලට මේ දුවරට හැකියාව තියෙනවා. ඔබ කවදාහරි ඒක කරන්න ඕන. හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ප්‍රථම උපාධිය අරගෙන පස්වෙනි උපාධිය අරගෙන ආචාර්ය උපාධිය ડોක්ටරේට් එකක් අරගෙනත් තමයි මේක කරන්න ඕන. ඒක කළ ඔබ ලෝකෙටම දක්ෂ කෙනෙක් වෙලා මේ අපි ඉපදිච්ච පුංච රටේ ප්‍රභාවය ඔබ මුළු ලෝකෙටම පානට ඕන. අපේ රටේ ඊටම දුෂ්කර ගම්මානයක ඉපදිච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් ලෝකෙට ගිහිල්ලා ඉහළම සේවයක් දැන් කරනවා. වයස කීයද? අවුරුදු 98යි. අවුරුදු 98යි වයස. අදට දිනපතා ධර්ම දේශනා කරනවා. වයස 98යි. උන්වහන්සේ ලියපු පොතක් අහුගේ අවුරුදු ලෝකයේ ඉහළම භාවනා පොත බවට පත් වෙනවා. අපේ රටේ තාම දුෂ්කර ගම්මානයක ඉපදිච්ච කුඩා දරුවෙක් පැවිදි වෙලා ලෝකයට ගිහිල්ලා ලෝකයක් ජයගත් අවස්ථාව. ඒ නිසා ඊටත් වඩා දුර ගමනක් යන්න පුළුවන් ශක්තියක් කුඩා ඔබට තියෙනවා. අද තියෙන නවීන තාක්ෂණය, විද්‍යාව, උපකරණ මේ සියලකම භාවිත කරමින් ඔබ මේ ගමන යන්නට ඕන. ඔබ අන්නේ යන ගමනේදී ඔබට ලස්සන සූත්‍රයක් මුණගැහෙනවා. මොකද ඒ තමයි කරණීය මෙත්ත සූත්‍රය. මොකද සූත්‍රය? කරණීය මෙත්ත සූත්‍රය. මෙන්න මේ සූත්‍රයේ තියෙන දක්ෂතා ටික ඔක්කොම පෙළට ලියාගන්න. දක්ෂතා 14ක් තියෙනවා. සක්කෝ, උජෝජ, සෝජෝ, මුදෝ, අනතිමානි, සන්තුස්ස, සුබර, මේ ආදී ගුණාංග 14ක් තියෙනවා. මෙන්න මේ ගුණාංග 14ත් එක්ක තමයි අප ආධ්‍යාත්මික විදිහට යන්නට ඕන. ඒකේ මැද තියෙන මෛත්‍රිය, අවසානයේ තියෙන ප්‍රඥාව, සීල, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ත්‍රිවිධ ශික්ෂාවෙන් තමයි අප මුළු ආධ්‍යාත්මික ලෝකයක් ජයගන්නේ. ඉතින් මේ ගමන යනට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා. මේ උතුම් කුසලයේ හේතුවෙන් ඔබ අප හැම දෙනාටම ධර්ම අවබෝධයම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තං ච නිදුක්ඛං භයං පන්තං ච නිබ්භයං සෝකං පන්තං ච නිස්සෝකං හොන්තු සම්මේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොහින් තේවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙත සන සිල්ල බුදු හිමිරුව දැකීමය ගත සන සිල්ල බුදු හිමි හට වැඳීමය සිත සන සිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සන සිල්ල හිමි ගත් මග ගැනීමය හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.